දෙවනිද දිස්ත්‍රික්ක ජනරාවක ප්‍රති දැසි සහිතව හිටින් වාන්දුරු විද්‍යුත්කේන්ද්‍ර රසක් වාර්තා වෙනවා. ප්‍රධාන ජලාස 9ක වාන්දුරු විද්‍යුත්කල පවතිනවා. රාජාංගය ජලාසයේ තබ්බෝ ඉදිරිමිතිය සංගමීය ජලාසත් අතර විශේෂයෙන්ම විහෙරදල සහ ඉහළ කොත්තල ජලාසත් වාන්දුරු විද්‍යුත්කල පවතිනවා. උඩවල ජලාසයේ තීදිනී සාදිනී යකන්ද වාන්දුරු විද්‍යුත්කිරිබ සිදුල්ල වෙනවා. මේ තාන්තර පිටතලම සිට මල්වාරම මාර්ගයේ ඉවන්තුම් ප්‍රදේශයේ තවමත් ජලයෙන් යට වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් ජනතාව විකල්ප මාර්ගයෙන් ඉතාමත් මෙදකට වෙනවා. ජාතික දුර්ණගිරි පරීක්ෂණ ආයතනයේ නිවේදනයේ තවමත් වළංගු වෙනවා. ඊයේ රත්තරන් කළුතර මොණ්ඩාගල කුරුණෑගල කියන ස්ථිතිත හරහා තමයි මෙම නිවේදනය පිටතල තියෙන්නේ.